ක්‍රීඩාව පහුගිය කාල වකවානුවේ අපි අධ්‍යාපනයේ විතරක් බර වීමේ ප්‍රතිඵලයක් විදිහට විශාල ප්‍රමාණයක් දරුවෝ ක්‍රීඩාවට එන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තිබුණා. ඔවුන් විභාගය තමයි මූලික අරමුණ කරගෙන. ඒ නිසාම ක්‍රීඩාවට එන්න තිබිච්ච ප්‍රමාණය විශාල ප්‍රමාණයක් අඩු වුණා. අපි දන්නවා අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක වැඩ කරනකොට ක්‍රීඩා අමාත්‍යාංශය බොහොම අමාරු සීරු ගමනක් තමයි අපි යන්නේ. නමුත් අපි වර්තමාන අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක මම සාකච්ඡා වට කීපයක් තිබ්බා. අපි දැන් එක දරුවෙක් එක ක්‍රීඩාවක් කිරීම අනිවාර්ය කිරීමේ වැඩපිළිවෙල අල්ලලා දීලා තියෙනවා. ඒක අනිවාර්යෙන් ග්‍රාමීය මට්ටමෙන් මම පළාත් ඇමතිවරු සීරු දිනත් එක්ක මේ වෙනකොට සාකච්ඡාවට කීපයක් තිබ්බා. ඒ වගේම පළාත් ක්‍රීඩා ලේකම්වරු අධ්‍යක්ෂකවරු සියලු දෙනාත් එක්ක මම සාකච්ඡා කරලා දැන් ඒක මේ අවුරුද්දේ ස්ථාවරව හැම දරුවෙක්ම ක්‍රීඩාවක් කරන දැනකට අපි පෙළඹවීම කළා.